අද පැය පමණ කාලයක් ඔබ අප සිතා මගනා ධර්ම දේශනාවකට සමු කරගන්නා. අපි මුලින්ම ඒ ධර්ම දේශකයන් වහන්සේට සුබපතමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් දැන් සකස් සවාරම් කරනවා. වෙනද වගේම ඔබත් මන්දාත් මම ගෞරවයෙන් ආරාධනා කරනවා පෑනක් සහ කලදාසියක් මම තියාගන්නට විශේෂ නිවේදන සටහන් කරගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට දැනටම ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න හොඳ ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා කියලා හඳුරන්නේ මේ සත්‍ය පිළිසත්‍ය කරුණාභාන ධර්මණවන්නේ දුක්ඛ සත්‍ය මුදිතා භාවන ධර්මණවන්නේ සුඛ සත්‍ය උපේක්ඛා භාවන ධර්මණවන්නේ මග්ග සත්‍ය මේ සත්‍ය දෙකේ සංයාවේ දීකා දෙක දෙනයි මේ ස්වාමී වෙන්නේ ඒකාමී මෛත්‍රී භාවනාව වූ බුද්ධම ධර්මයේ ඒක නැත්නම් වෙනත් සමත භාවනාවකින් ඥාන ප්‍රබෝධගත දුනි. මේ ධ්‍යානයේ පාදක කරගෙන කරන විදර්ශනාවට ප්‍රතෝතය පරමාර්ථාරමුණු කරගෙන විදර්ශනාව වඩන්නේ. විදර්ශනා භාවනාවට ගන්නේ පරමාර්ථාරමුණයි. දැන් මේ සමත භාවනා තුලත් වෙනවනේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, සාධානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, ආහාර ප්‍රතිකුල සංඥා ධාත්මික කාර්මයේ 10ෙදී ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන් පරමාර්ථාරමුණු. ඒක මේ කර්මස්ථාන 10ෙ ධ්‍යාන වැඩෙන්නේ. ධ්‍යාන වැඩෙන්නේ ඇති නිසා සාහස්‍යයක් දෙකක් පිළිපදිනකොට වනේ ඥාන වැඩෙන නිසා වටින උපකාර කර්මස්ථාන කියලා. උපකාර කර්මස්ථාන රෝපාත්‍ර ඥාන වැඩෙන කියන්නේ සම්මුතියෙදි තියාගන්න සමාවදින්න තෝරන ඥාන වඩන්න තෝරන ඊටපස්සේ නාම රෝපාදී වශයෙන් හින්කරගෙන කර්මස්ථාන මොන කෙරෙන විදර්ශනා වඩා මාර්ගඵල ප්‍රතිලාභෝ කරේ කියලා. ඒකා කිසිසේ මම තියෙන සංඥාව එවත් ආත්ම සංඥාවෙන් තොරවවත් සත්පුද්ගල සංඥාවෙන් තොරව ධර්මයේ අරභාවනා කළ නොහැකි වෙනවා. ඒ සත්පුද්ගල සංඥාවෙන් ඥාන බාද පමුණවා ගන්න පස්සේ තමයි ඒක විදර්ශනා භවත භවනාතේවත් පරමාකාරම කරගෙන මඟ පාණිවිතේ මොකදන්නේ ඒ බව පැහැදිලි කරගන්න ඕනේ. ආප්‍රසනා කරන උපමු කරන්න අනිගරු ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමතියි. දැන් ස්වාමීන් වහන්සේන බණ කියනකොට මම අහගෙන හිටියා මේ සුද්ධිමේකට තමයි තමන්ගේ දිස්ත්‍රික්ක නාස්ත කරන මන්ත්‍රියස්සය එතන ගියාම වෛද්‍ය ආසල කොටස් තුනක් ඉන්නවා. මේ සමහර පොඩ්ඩේ ඉන්න අතර මේගොල්ලන්ගේ මෛත්‍රිය දුරු කරපුවා. ඒගොල්ලන්ගේ මේ වෛද්‍ය ආසල කොටස් නෑ. එතකොට දැන් ගරු ස්වාමීන් වහන්සේ දේශිතේ ඒ වගේ මෛත්‍රිය අනුකූල වක්තමකට දුරු කරගත්තට පස්සේ ඒක තමයි ඒක නේද දෙවියන්ගේ ප්‍රත්‍යක්ෂයෙන් පිළිතුරු අපි සපයන්න තෝරන්නේ විශේෂයෙන්ම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරේ කියනවා සීමා සම්බුද්ධිය තුළ ඉම ඒ කියන්නේ දසදිකාවක වඩන් විස්තර සහපතික කතුරුන් විස්තර සීමා සම්බුද්ධිය කියන තුනේ මෛත්‍රියගේ ඵලමේ සම්භාවනීයකවන්තය ඊළඟට මධ්‍යස්ථය ඊළඟට අහිතවන්තය දැන් ඒ කුප්පස්ථාතේක මෙතන සමාන ධ්‍යාන සමාධියෙන් දුරවන්නේ පස්සේ අර විස්පාද අවස්ථාවේදී මේ සතුරු පුද්ගලයාගේ සිහිනකත් නැහැ. සතුරු පුද්ගලයක් නෑ දෙතුන්න. මේ සතුරු පුද්ගලයා කියලා කච්චවතේ සතුරු සිටියානම් පමණයි ඕක වඩන්නේ. දැන් හොඳට ජීවන කරගත්ත මනසත් ඇති ධ්‍යානලාභයේ දෙනකොට තමන්ගේ හිතේ පිටකේ ගැන සතුරු තමයි නැති බව සත්‍යයි. නම තමන්ගේ සතුරු සංකල්පයක් තියෙනවානේ. දැන් මේ කවුරුද දන්නවනේ දෙවිවරු බුදුරජාණන් වහන්සේ කාටවත් සතුටින් කියන්නේ නැහැනේ. උන්වහන්සේට සතුටුසන්තල කෙනෙක් කියන එක නෙමෙයි දීප කෙනෙක් කියලා දෝඩක්කද කලින් යන්න. ඔබේ අග්‍ර ශ්‍රාවක සාමී සෝකාලික කතමෝරක තිස්ස සම්ණ දේවිය පුත්‍ර ඔයාලිහිතිය. එනිසා ඒත්තන්ද බුදුරජාණන් වහන්සේ තමයි ඉතිරි ලැබුවා. එනිසා සමංගයේ සිටේ සතුටුමත් නේ නමුත් ලෝකවාසී පුද්ගලයන් අතර කෙනෙක් ඉන්න පුළුවන්. සමන්න අනුමුණු වෙනම අවස්ථාවල අන්‍ය අවස්ථාවල සීමා සම්බන්ධයේ දෙතුරු ප්‍රමණයක් චතුරු පුද්ගලයාට මෙත් වැඩි වෙනවා. මේ මහාත් මෙයාට චතුරු පුද්ගලයන් කියලා අනුමුණු කරන්නේ නැහැ. බුදුකා සත්‍යකෝත්සාහ බල අග්ගස්සයකට චතුරු පුද්ගලයා තුනේ නැහැ. සියල්ලෝ මේකට සම්බන්ධ වෙනවානේ. මෙන්න මේක නිසා සීමා සම්බන්ධයෙන් පස්සේ චතුරු පුද්ගලයේ කොට අනුමුණු කරන්න අවශ්‍ය නැති බව කරුණාවෙන් පිළිගන්න. මේ දීප්ති තුනේ ධර්මානුකූලව විරාකූලව ඉතා පැහැදිලිව මොග්ගලී පිටකේ සමහරව තන්වාස දේශනා කළා කියලා. ඒක අත්කතා බලන්න අත්කතාවේ පැහැදිලි කරලා තියෙනවා සංකරාභාවයේ ඉදිරිපත්ලේ කවද මුතන්දිමේ කොහොමද නිවැරදි විදිහට කොහොමද කියේ. ඒක ඒ සම්බන්ධව අපි තරම කරුණාවෙන් ආරාධනා කරනවා නනවත් පුගත් මහා සංඝරත්නය එවාගෙම නනවත් බෞද්ධ ජනතාවක් මේ ජීවිතක වාගේ දේශනා පාළිය අත්කතා දෙලාගෙන මේ දෙන්න ගන්නට ඕනේ. ඒයින් අපේ ඒ සම්බන්ධව කතාව නවත්වන අතරට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තුන භව නමය. ඒ නව භවයේ අදිතරත්තේ දෙලෙනි ග්‍රන්ථයේ ගෙනී භංග ප්‍රකරණයේ 18 වෙනි ධංගයගෙන සම්මාදේ නිදාංගේ ලක්ෂණ විස්තර කළේ තියෙනවා. ඒත් මේ අපට දේශනා කළේ තියෙන ඒකේක භාවයේ කරති නාම රූප මෙච්චර ස්පන්දන මෙච්චර ආයතන මෙච්චර ආත්ම මෙච්චර ස්පර්ශ මෙච්චර වේදනා මෙච්චර චිත්ත මෙච්චර ඔක්කොම තියෙනවා. ඒක අපට දේශනා කළේ තියෙන වාදී වාද කරන්නේ මෙන්නේ විදර්ශනා භාවනාවට ගන්ඩයි. පරිඥාදී සමය සඳහා විදර්ශනා කරන්නේ ඒක අපේ ගෞරවයෙන් ආරාධනා කරන අන්තරාභාවය කියලා 10 වෙනි භාවයක් තියෙනවා නම් සරුවක්යන් වහන්සේ මොදෝ ඒ භාවයේ පොතේ නාම රූප තියෙනවද පොතේ ස්කන්ධ ආසන ධාතු තියෙනවද එහෙම තියෙනවා නම් අපේ විදර්ශනාට ගන්න බලාපොරොත්තු වෙනවා. සමෙත් වෙන දෙයක් නැති නිසා බුදුරජාණන් වහන්සේ දෙතෝ ගමනින් විදර්ශනා භාවනාවට නාම භාවය විදර්ශනා කරමින් අපේ මඟපල නිවන් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට කියන්නේ දැන් අර බුද්ධ විදිත ස්වාමීන් වහන්සේ බොහොම දෙතින් කියලා දුන්න දාසාවල රාජයේ දේශනා පාඨයෙන් තේරුම් නැදන ඇතිමෝ කියන්නේ සවදා එන තේරුම් දැනගෙන ඇතිමෝ කියන්නේ ඥාන සම්ප්‍රේෂණ බව ඇත්ත කාරණය. හැබැයි ඒක කියනවා ප්‍රබෝධ හතරක්. දෙකක් මතක සබා ගන්න වටිනවා. බුද්ධ දේශනාවේ තියෙනවා අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා හතරක්. යම්කක දාසාවක් කියනකොට තේරම දන්නා වූ පුද්ගලයා අර්ථය අවබෝධ කර ගන්නවා. එතකොට අර්ථ ඥානයෙන් දීප්තේ ඥාන සම්ප්‍රෝත් වෙනවා. යම් වෙකින් අර්ථය නොදන්න කෙනෙක් නම් මේකින් ධර්මය කියලා ධර්මයේ දෙමි ගෞරව සම්ප්‍රෝත්ව ප්‍රකාශිත බව වෙනවා. ඒක ධර්ම අරමුණු කරගත් ඥාන සම්ප්‍රෝත් පුද්ගලයා වෙනවා. යම් කෙනෙක් කාල ඥාතාන්නේ අර්ථ දන්න නිසා විහාවල් සාදය විහාවල් ධාතේ නිපන්න පදයක් ඒක නාම ප්‍රකෘතියක් මේක ධාතු ප්‍රකෘතියක් මේක ප්‍රත්‍යමේක උපම ගන්න නිසා ඒකනතාවට නිරුක්තියක් සම්බන්ධව අවබෝධයක් වෙනවා නිරුක්ති ඥානයෙන් ඒකක ඥාන සම්පෝත් වෙනවා. යම් කෙනෙක් මේ ගුණ සිතින් අරමුණු කරගනිමින් අර්ථය ධර්මය නිරුක්තිය කියලා අරමුණු කරගනිමින් සිතේ කුසල් පහළ කරගන්නකොට මුං ආකාරයෙන් ඥාන සම්පෝත් වෙනවා. ඒකා සමාන විට අර්ථ නොදැනත් ඒකන් ධර්මයක් කියන සතතින් ඒ දෙක මනාපීය භානුවන දීපවාගත්වත් කුසලේ ඥාන සම්ප්‍රෝධ වෙන බැවින් ඒ සම්බන්ධ අපි එකතුන් සැහැමට පත්වෙනට වෙන. ඊනට කවකක් දැනල කියනවා සෝතර මද්දවය ගැන. ඒකත් බොහෝ සෙයින් මතුදියගෙන ලක්ෂණ ඇති ප්‍රශ්නය. හැබැයි මේකදී අපේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී දේශනා කරපු වචනේ සූත්‍ර මණ්ඩලයේ ඒ කාලක ලක්ෂයක් දරුවන් පුරාගෙන මහා සිංහ පිටිනු පූජා කළේ සෝවාන් මාර්ගකාලාගේ කුණ්ඩ කියන පරමාල පුත්‍රයා. කුණ්ඩ පරමාල පුත්‍රය කියන්නේ ස්වර්ණාභරණ වලින්ද. ප්‍රථම දෙතුන සෝවාන් කෙනෙක්. ඉතින් මේ ඌරුමක් දුන්නේ කියන කතාව අත්පතාවේ විකල්ප තුනකින් තෝරනවා. විකල්ප තුනකින් තෝරනවා. එතෙන්දී අපි තෝරා ගන්නට ඕනේ කොයි විකල්පයකින් මේ කබර පිළිගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අත්කතාවේ තියෙනවා පළමුවෙන් ඉතා නොනෙරු ඉතා ලබත නොව නැතිව වයසකදී වල් ඌරෙකුගේ මාසයෙන් ආහාරය සම්පාදනය කළා කියන එක තේරුම. ඊළඟට දෙවන ඒකාසේ දානවා පංච භෝගක මිත්‍ර මෘදු භෝජනයක් කියලා. තුන්වෙනි ඒකාසේ කියනවා මේක රසායනික ඒ කියන්නේ ඖෂධීය සංයෝග ආහාරයක් කියලා. දැන් මේක දැක්ක ඉතනට වටිනවා බුදුරජාණන් වහන්සේ අවුරුද්දක් තිස්සේ සත්‍යාකීකාර රෝගයෙන් කෙරුණා. දැන් මේ සිල්වන් පාන දරතේදී මේ අවසාන ධානය දෙන්නේ කල්ප ලක්ෂයක් දෙනු පුරාගෙනව කෙනෙක්. උන්වහන්සේට පැය 24ක් තිස්සේ කිසි අසනීපයක් නැතුව ඒ කියන්නේ ශාරීරික තෘප්තියක් වීම තවත් නැතුව නිරෝගී සුවයෙන් ඉන්නකයි මේ ආහාරය වලගන්නේ. සදා උන්වහන්සේ සැකසී ගත්තාම හැන්දෑවේ අලුයන් වෙනතුරු මේ ඉරියව්යෙන් නැගිටින්නේ වෙන්නේ නැතුව විහාස ප්‍රයත්න දෙන්නේ. ඒ සඳහා ඖෂධ සංයුක්ත ආකාරයක් වෙතන පූජා කරලා තියෙනවා. ඒකත් මේ මුළු සත්ත්වය තලයේට සිරුමේ දෙවියෝ දියෝජත් කටකබලා කියන සඳහන් වෙනවා. මේක දැක්කත් දෙවියන් පිටානට කියනවා. සෑම බුද්ධ ශාසනයකම සීල බුදුවදන් වහන්සේලාට තියෙන අසමාන කරුණාක. සමාන කරුණ තියෙනවා කියලා. එහෙම එකක් තමයි පින්වල් මන් සීනුවන් කාල දවසේදී සූකරමත් වේ ගැලගීම. එතකොට දැන් අවුරුදු ලක්ෂයාගේ දීර්ඝාස්ත බුද්ධ ශාසන කාලවල මිනිස්සු මාංශාහාර ගන්නේ නැහැ. ඒ කාලේ ප්‍රාණඝාතයක් වෙන. ඒ කාලේ මිනිස්යන්ට රෝගාබාධ නැත්තේ ඒකයි. ඉස්සානතනම් ජරා කියලා බඩගින්න බත්මතේ ආ වයෝවෘද්ධ වුණාම ජරා ලක්ෂණ විතරයි ලැබෙනවද? ඒක මාංශාහාර ගන්නේ නැහැ. ඒක නිසා ඒ කාලේදී මාංශාහාර නොවේ සූත්‍රණ අධ්‍යයන නම් පිළිගන්නලා තියෙන්නේ. ඒ දෘෂ්ටියන් අපිට ඉතින් පුළුවන් සීල බුදුරජාන් වහන්සේලාගේ අරසාන දවසේ වන්දන ලබන්නේ සූත්‍රණ අධ්‍යයන නම් මේ ඖෂධීය සංයුක්ත භෝජන විශේෂයක් කියන එක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. නිසා මේ තුන් විපාකයේ ගැන වඩා අවධානය යොමු වැඩගත් වෙනවා. ඒ දීර්ඝාස බුද්ධ ශාසනවල ඌර්ම ශ්‍රේණි මාංශාහාර කිසිවක් නැති නිසා ඒකා ඒ සම්බන්ධව මෙතකේ සෑහීමකට පත් වෙන ඊළඟට කාල බුරතකන සංවේගයක් දෙනවා ප්‍රශ්නයට අපට අවශ්‍ය දෙන්න පුළුවන්. සමිනාන්ත මගේ පැත්තේ මේ භාවනාවේ ධ්‍යාන ලබා ගැනීමකට අමතරව එහෙම නැත්නම් ධ්‍යාන ලබා ගැනීමකට පෙර මේ මෛත්‍රී භාවනාවේ ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? ඊට අමතර මේ ප්‍රයෝජන අතරේ මේ තමන්ගේ හැටි එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ හැටි යම් සාධි රෝගයකට නැත්නම් දුකරන්න අමාරු රෝගයකට මේ මෛත්‍රී භාවනාව ප්‍රයෝගී කරගෙන මොන හරි ප්‍රතිකරණයක් එහෙම නැත්නම් මේ මෛත්‍රී භාවනාවේ බලයෙන් මේක සුවකර ගැනීමට අපරි පුද්ගලන්ට කියන ග්‍රහ සංකල්පනවා. ඔව් ඒ විදිහට තමයි ප්‍රශ්නයක වැදගත් ඒ සම්බන්ධව නිසි නිතර කියන සඳහා පොහොත්ය ගාල්ගේ සංගත බද්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. මෛත්‍රී භාවනාවේ ඒ ධ්‍යාන ලැබීමට කලින් අවකත ආශ්‍රය දැනගන්න පුළුවන් වෙනවා. ඒකේ පරිපාලන මහසේගේ ධර්ම දේශනාවේදී මුලින්ම ආනිසංසය කීපයක් කරන සඳහන් වුණා. ඒක වෙනස්කම් කෙටිව සිතින්ම ආගය මෛත්‍රී සිතින්ම තමයි දැනට කරනවා නම් ශක්තිය ඒකාන්ත වශයෙන් ඒ රෝගියාට ලැබෙනවා. දැන් විද්‍යාන කිනව දෙන්නු කරපු දෙයක් තමයි අපේ චිත්ත තරංග වෙන කෙනෙකුට ඒකාන්ත කරගන්න පුළුවන් කියන එක. ඒක තමයි මනසේ සිටින එකගෙන මනසියේ අපි දැනගන්න ඕනේ. වෙන චිත්තනක කරා සත්‍ය වශයෙන් ඒකලස්සට මේ මයික සත්‍ය ප්‍රකට කරන සුදුසුක අපේ රෝගීන් අරමුණු කරගෙන මේ රෝගිය සෝපසෝවා සෝපන් වේවා කියන ඒකත් අපි මයික ස්වාමීන් වහන්සේ සමථ භාවනාව දක්නා භාවනාව කියලා. දැන් සමථ භාවනාවේදී කොහොමද එක අරමුණක් අරගෙන ඒ අරමුණ වල හිත පවත්වන්න. මොනවා කරලා උත්සාහ කරනකොට ඒ අරමුණ වල හිත පවත්වන්න. දැන් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන වඩනවා. එදක මෛත්‍රී භාවනා වඩනවා. අපේ සිත් හැමතිස්සෙම සංසිඳුවා කියන්නේ ආනාපාන මතයි. නැත්නම් මෛත්‍රී මතයි. ඒ අපේ වේදනා එනවා නම් අපි මේ වේදනා මෙහෙ කරන්නේ නැහැ. අපි ඒක හිතේ කරන ගාන අපේ නිින්ද කර්මස්ථානේ මෙහෙ කරනවා. ආනාපාන හරි මෛත්‍රී හරි. එතකොට අපි විස්සති වේදනාව මොහොතේදී තේරෙන්නේ තමයි අපේ කර්මස්ථානේ දෙනවා. හරිද? එතකොට සමාධිය කියන්නේ මොකක්ද? එතකොට සමුද භාවනා වඩනකොට මේ සමාධිය කියනවා ඒක සමුද භාවනා වඩනකොට අපි මතක තියාගන්න අපි බබු මූල කර්මස්ථාන මූල කර්මස්ථාන හිත තියාගන්න. ඉතින් වේදනා එනවා දැන් භාවනා කරන ආධමිතේට මූල කර්මස්ථාන වේදනා එනකොට කාමාවක් එනවා. එතකොට ඉතින් මේක වේදනා එනවා සමන්තේ මේ පහසු ආකාරයට දෙවියන් ගොඩක් කරගත්තට කමක් නැහැ. මේ වේදනාව කියන තමයි මූල කර්මස්ථාන මූල කරලා අපහසුද. ඉතින් කෙනෙක්ට උත්සාහ කරලා බලනකොට වේදනාව අනිකතර බව මූල කර්මස්ථාන නිමිය කරන්නේ. ඒ කියන්නේ වේදනාව පිස්සන්නේ තමයි ඉන්නේ අව. මොකද මේක මහා කරගත්තට කමක් නැහැ. ඒ මහා කරගන්න කොට තමංගුවර මූල කර්මස්ථාන හිත තියාගෙන ඉඳලා වෙනස් කරන්නේ. සමප්‍රේ ඉන්දිකේ පුරුදුන කොට මේ භාවනාව පුරුදුනකොට සමාධිය හදගත්තොත් ශරීරය හදගත්තොත් මේ වේදනාව තමයි හදි වෙලා යනවා. මේකයි සමාන භාවනාව. විදර්ශනා භාවනාව ගන්නකොට නම් නැත්නම් මෙතනදී අපි විදර්ශනා අරමුණට වේදනාව ගන්නවනම් අපි වේදනාව නිරහ කරනවා. වේදනාව නිරහ කර විදර්ශනා වෙයි. මේක විදිරට විදිරට කරන්න අවශ්‍ය වෙන්නේ දෙවියන්ගේ තාපනේ දෙනවා ඒකේ දෙනවා ඒකේ ඉදිරිපණේ ලපාත්‍ර දෙනවා හලෝ හන හන කතා කරන්නේ ගාල්ගෙන සාමාන්‍යයෙන් මට දැනගන්න ඕන පහගේ දවස්යේ ප්‍රතිස ධර්ම දේශනාව කියන මෛත්‍රී භාවනාව සම්බන්ධව ඒ සාමාන්‍යයෙන් ධර්ම දේශනා කරන වෙලාවට සඳහන් කළා සත්‍යයේ කුජුනේ ආත්මේ මම කියලා මගේ කියලා දෙයක් නැතුව ආත්ම මෛත්‍රී කරන්නේ ඒක නිකම් පුරුස් දෙයක් කියලා. එයාගෙන ඒකල වංශාවෙන් ආදේ අදහස් ටික දැනගන්නත් අවශ්‍යයි. එයාගෙන අන්තරා භව සම්බන්ධව අපි පොඩා සාහන් මහත්තයාෙන් අපෙන් අඩකාලින කරුණ පිළිස නොයෙක් දක්නහනවා. නමුත් අපිට ඒ සම්බන්ධව ස්ත්‍රීරකාර අදහසක් දෙන්න පුළුවන් කමක් නැහැ. එනකා දරු සාහන් මහත්තයාගෙන් ඒ සම්බන්ධව වැටහැල්පයක් සඳහන් වෙනවා නම් හොඳයි. අතෙන් ඇදට ඇක්නේට මේක ප්‍රශ්න දෙකක මේක කලින් පිටු දීලා තියෙනවා සමාජයේ ගහන්න ලැබෙන ඒ පළමුව ප්‍රශ්නේ තමයි මෙලින් ආවේ. එදට අපේ උත්තර දුන්න අන්තරා භාව ගැන අපේ පූජ්‍ය විජේක ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා මමත් තවදුරටත් කරුණු පැහැදිලි කළා ඒ ප්‍රකාශනය දැන් මාතෘක යන්නේ ඒ කාලෙම දෙනවා ඒකත් ඒ ප්‍රකාශනය සෑබලව අවබෝධ කරගන්නට ඕනේ ඊළඟ තාක්ෂණය කරගත යුතු ඒක අවශ්‍ය දෙනවා කතා කරන මට දැනෙන පොළොන්ට අපි කොහොමද දැන් අවුරුදු කීපෙක ඉඳන් ඕම ලොකු එකකට ගත්ත රෝගෙක ඉන්නවා. ඔබ මේකත් ප්‍රතිකාරතර ඕක වෙනසකින් තමයි ගොඩාක්ම තමයි සාගත ජීවිතෙත් පුදුලේ. මට දැනගන්න පුළුවන් ඒ වෙන රෝගයක් හදන ඉඳ කරපු කාර්යයෙන් පාඩු කරගෙන යනවා. මහත්මයා දැන් මේක මුද්‍රජානන් වාසේකව අසමිතලා තියෙනවා නේද? සාතන් වහන්සේට අසමේ කියලා දෙන මෛත්‍රිය දෙයක් දෙනේ ඒ ඔක්කොම දැනන්නේ සම විපාක ආබාධා සම සමුසාන ආබාධා කියන තත්ත්වයටයි ඒ සම්බන්ධ ඉවසීමත් ඒක සුදුසු පිළියම් කර ගැනීමත් අතර මෛත්‍රිය දැනෙන සමාධිතේ නෙන්න පුළුවන් ඒකත් ආදුරට අපි මෛත්‍රිය කරනවා යසමිතින් ඉන්න මහත්මයාට සුවදීනේ පිළිමයක් නියක් වුණ වේවා කියලා දෙන්නට කලක් ප්‍රශ්නයක් අපිට ඉදිරිපත් වෙනකොට අපි අවසර දෙනවා මම මහත්මින් කතා කරන්නේ මහා ලබාව සූවිසිපත් මනසිකාරණය මහතා හිමියන් අපිට කියලා අපි මෛත්‍රී භාවනාවද පිළිගන්නේ කියන මෛත්‍රී භාවනාව දෙකටම හේනවා. තාමද දැන් පොඩි වටේ මෙලිගෙනද භාවනා කරනවා. එය මට හොඳ දෙයක් මේ දෙක විස්තරය තමයි මාංශ ආහාරය සවා රෝගාබාධ ඇති කරන ආහාරය ඒ මාංශාහාර නොගන්න කාලේ මිනිස්සු බොහොම නිරෝගී නිසා සතරත් මේ ජීවිතයේ නිරෝගීව වෙන දක්වා නිරෝගී ජීවිත ගත කරන්න කැමති ඇත්තෝ මාංශාහාරයෙන් වළකීත්වා කියලා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ඊළඟ පණිවිඩයට අපි අවසර දෙනවා. අත්‍යවශ්‍ය කියන සදහන් නොනිසා ඒ පිළිපතල කවුරුත් එක්ක හරුපත් කරපාවෙන් ආත්මය ගැන දැනගන්නේ මේ වයිතිත මහේස්තේ විශේෂම පදවත් මේ කාර්ය ආදී අපි ගන්නවා මේ ආත්ම සංකල්පයෙන් කරුවට. ඉතින් මේ තේරවා දෙනකොට මෙයත් එඳහන මේර බව මට මතක හැටියට මේ සමගාමී විරසුක් තමයි තේරුම් ගාල්ගේ ස්වභාවය ප්‍රකාශ කරන මේ මොනාලිද පොතට. එක නිවැරදි කියන්නේ සම්පත්තකමක් තියනවා කියලා කර්මාවතෝ දැනගන්න කැමතියි. ඒ කියන්නේ ප්‍රශ්නෙට අපි දෙතෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ සරුවඥයයි උනාසය දේශෝ ත්‍රිපිටක ධර්මයේ අදාළ දෙයක් ඇතොත් පමණක් අපි පිළිගන්නට ඕනේ. බාහිර වෛද්‍යක මේ ග්‍රන්ථවල හරි මනස්නම් නවීන විද්‍යාවන් වල හරි දතහෙර විද්‍යාවන් වල හරි යම් යම් නිගමනයන වෙනවා අපි බලන්න තෝනේ ත්‍රිපිටක ධර්මයේ සංසම්බන්ධ වෙනවාද කියලා. දැන් අපි බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රය දේශනා කළානේ සතර මහා පදේස කියලා. බුදු ධර්මයේ ඇතුළත් කරලා සංසන්දනය කළ බලලා දැන් එතනදී තියෙනවා නම් අපට අනුමත කරන්නට පුළුවන් විශාද සඳහන් වන ආත්මන් කියන මේ හින්දු ආගමේ බ්‍රහ්මාගමේ සඳහන් වෙන මේ බ්‍රහ්මන් කියන ත්‍ත්වයක් හෝ මනසේ පවස්නා විඥානයක් හෝ තුලෝක ධාතයේ පතනක නැති බව සරුවක් දේශනාවේ සඳහන් වෙනවා. නිසා ඒ බාහිර ග්‍රන්ථෝලස්සාවෝ දේශනාවන් නිගමනයන් අපේ පරීක්ෂාකාරය පිළිගත යුතු තේනවා. කවර විදිහේ ග්‍රන්ථවල ඇතත් බෞද්ධ ග්‍රන්ථවල ඇතුණත් වෙනත් ඒක බුද්ධ ධර්මයේ සර්වඥ දේශිත ත්‍රිමුඛ දේශනාවට සංසන්දන වෙනවා දෙකේක අපේ පරීක්ෂාකාරීව පිළිගත යුතු තේනවා. ඊළඟට ප්‍රශ්නයක් වෙනවා ඒකට අපි අවසර දෙනවා. හලෝ හරි සමිනාස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ භාවනා කරන අවස්ථාවලදී යම් අපි සීලයක පිළිගන්න ඕනද? අද අසංගත ප්‍රශ්නයක අපි දෙකෙන් පිළිතුරු දෙනවා. සීලේ ප්‍රතිත්තාය නරව සපඤ්ඤව චිත්තම් පඤ්ඤන්ත භාවයන් කියා බුදුරජාණන් වහන්සේ දේශනා ඇති බැවින් සමත භාවනාවක් විපස්සනා භාවනාවක් අඳන්න කලමිය සමා සමාදන් වන නිත්‍ය සීලය හරි උපෝසක සීලය හරි සමාදන් වීම අත්‍යවශ්‍යයි විහිතා සිටීම අත්‍යවශ්‍යයි. මේක පෙරවාර එකක් මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ සීලයක පිළිපදන්නේ නැතුව සමහර කෙනෙක් බණ ඇසු කමනු මාර්ගපාලවලා තිනවා කොහොමද සීලයක් නැතුව අධිගම ලැබුණේ කියලා. ඒක අපි සඳහන් කරා විශේෂයෙන්ම මේ බණ ආසන වෙලා මේ තම අදවතින් සීලයක් පිළිපදියා ශික්ෂාපදවතෙන් නොකියවට සංවර සීලයේ පිළිපදියා. ඒ නිසා දැන් අද ප්‍රායෝගික වශයෙන් ආධුනික භාවනා කරන්න කැමති කවුරු නම් සමා සමාදන් ගන්නාලද සීලය පිරිසුදු කර ගැනීම අත්‍යවශ්‍යයි. සීලයක තිහතා ලැබූ භාවනා මහත්ඵලයි. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා සීල පරිභාවිතව සමාධි මහත්ඵලෝති මහානිසංසෝ ආදි වශයෙන් දේශනාව සඳහන් වෙනවා. සීලයේ තිහතා ලැබූ සමාධි උපාසනා භාවනා මහත්ඵලයි. මෙසා සීලයේ තිහතා කළ යුතු කියන එක අපි කර්ණාවෙන් මතක් කරනවා. ඊළඟට සාපන වේදයක් දැක්වෙන්නේ කියන අපි ඒක අවසර දෙනවා. සත්‍යඥානසර මම ප්‍රශ්න කතා කරන්නේ වන්නහස්සේගේ ධර්මදේශනාවේ වන්නහස්සේ සාකච්ඡා කරපත් කළා රූපස්ථා සහගතින චේතනා කියන කතාවක්. එතකොට කර්මස්ථාන වදනකොට සතර මඟ විහරණ පුහුණු කරන තනස්ථානයේ සිටුලි පිළිබඳවයි. අපි හිතමු සෝමනස් සාගතන් දාන සම්පෝෂණ සංසාරිකන් කියලා අවශ්‍ය කරන සිටු බාජර ස්කන්ධේ ධ්‍යානයේ ත්‍රිත්‍ය ධ්‍යානයේ කියන ධ්‍යාන දෙකේ පමණයි. සතිසමාධියෙන් නම් පංච විතරයෙන් නම් ධ්‍යාන හතරක් දෙකෙන් ලැබෙනවා. එතකොට මේ ධ්‍යාන චිත සමනයි චිතෙන් සමනයි ධ්‍යා මෛත්‍රී විස්පාරණය කරන්න පුළුවන්. ඈතට විහිදුවන්න පුළුවන්. එතන නැතුව පරිකාරම චිතෙන් කියන්නේ මූලික මනසකාරයෙන් චිත ඈතට විහිදුවන්න පුළුවන් කමක් නැහැ. ඉඳසනක් තේනවා නම් ඉදිකන්නමක ආලෝකයේ සැකයක්වත් දුවන්නේ නැහැනේ. ඒකට විශාලෝක ආලයක් ආලෝකයක් ඕනේ සැකයක්වත් කරන් ඈතට විහිදුවන්නේ. ඒ වගේ ධ්‍යාන බාධකත්ව දෙකෙන් සමනයි ඈකට විස්තරණය කරන්න පුළුවන් මේ දසා කරුණා මුදිතා උපේක්ෂා හතර. දෙතෙන්දී විශේෂයෙන්ම සලකා බලන තුන් දැන් මෙතුමා සඳහන් කළා සෝමනසිකාගත ඥාන සම්පූර්ණ අසංකාරිත වෙන සාමාජික ප්‍රසාදයෙන් ගන්න. සාමාජික ප්‍රසාදයෙන් කරන්නේ පරිකාරම භාවනා සමනයි. අල්පනා භාවනා දැතෙන රූපාදෘෂ්ටි දෙතෙන්දී නිසා දැන් ඥාන චිත්තමේකේත මනෝද්වාරා වර්ධනයේ ළඟට පරිකාරණ උපචාර අනුනෝම ගෝත්‍ර භූතය සාමාජික ජවන්තේ සතරක් මහගෙන නැතයි ඊළඟ පස්වෙනි සිටේ තමයි යහනි අර්පණා භාග තත්වන්නේ මේ චිත්ත වීත නියම යන සලකා බානවා නම් ගලාගෙන යන ජේ ධාරාවක හතර තුන ගලක් සැත්තේ ජේ ධාර ඉස්තින අනිත් පැත්තට පාත් වෙනා වගේ මේ ජවන් වීතේ දෙන වැඩගත් තත්ත්වයක් කල්ලි ජවන් හිතට වඩා දෙවන ජවන් හිත බලගදී දෙවැන්නට වඩා තුන්වැන්න බලගදී තුන්වැන්නට වඩා හතර දහ පහ බලගදී ඊට පස්සේ මේ ගාගෙන යන තත්ත්වය දෙන අය හත ආමාතර හෝ නැත්නම් අර්ථනා ප්‍රථම අර්ථනා ජවනයේ කෝ මේ තත්ත්වයේ හැදිලි සමාකත් ජවනයේ කහා සමාන ඉදිරියට ගමන් කර අධිධර්මයේ චාන්ද්‍රිකාව රාජේන දේරුකාණී පූජනීය නායක ස්වාමීන් වහන්සේ දැක්වූ අභිධර්ම මාර්ගය මේ වාගේ ග්‍රන්ථවලින් චිත්ත වීති දැනගන්නට පුළුවන්. ඒ කියන්නේ අර්පණා චිත්ත වීති කොහොමද වැඩ කරන්නේ කියලා ඒ සම්බන්ධව සෑහ බලන හැටි අවබෝධ කරගන්න හැටි අපි බොහොම කරුණාවෙන් ආරාධනා කරනවා. දැන් අපේ ධර්ම දේශනාව සම්බන්ධ ධර්ම සාකච්ඡා වේලාවේ මේක විනාඩියක් තියෙන්නේ ඒ නිසා මේක වඩා මම හිතනවා ප්‍රශ්න නම් ගලාගෙන එනවා පිට වඩා පිළිතුරු දෙන කාලෙ නැති නිසා අපි ඊළඟට අපේ වැඩසටහන සම්බන්ධව සියලු දෙනාට ප්‍රතිචාර කරනවා අද මේ අවස්ථාවට පූජ්‍ය නීතනාවේ විනීත ස්වාමීන් වහන්සේ පූජ්‍ය ගාල්‍ය සංඝ සභාවේ ස්වාමීන් වහන්සේ පූජ්‍ය දාසත්වයේ සුමන සීල ස්වාමීන් වහන්සේ සහ විශ්‍රාමී විද්‍යාලකයේ ජී ජාගොඩ මහත්මයා සහභාගී වන ඒ සමිඳුනාට අපේ ප්‍රදීංගම ආශිර්වාද කරමින් ස්තුති වන්ත වෙනවා. ධර්ම දේශනාව ඇසූ අය මේ විශේෂයෙන්ම ප්‍රශ්න නොයොමු කළ අයට ධර්ම දේශනාව ඇසූ අයට සහයෝගයෙන් සෑම දෙනාට ස්තුතිවත් කරමින් ඒ සමිඳුනාට රත්නත්‍රා ආශිර්වාදයෙන් තව තව ධර්මඥාන ලැබේවා, භාවනා ඥාන ලැබේවා, ප්‍රතිපත්ති ඥාන ලැබේවා. ධර්මයේ පිළිබඳව තව තවත් නිවැරදිව පැහැදිලිව කටයුතු ආબોධ කරගන්න ලැබී එමගින් සමථ විපස්සනා භාවනා මඟ අනුගමනය කරමින් මෙලව ලබාගත හැකි අති උත්තරීතර ප්‍රතිපා නෙලාගෙන බුද්ධ ශාසනයෙහි මෙය යටපත් වීගෙන යන විශේෂයෙන්ම ධ්‍යාන විපස්සනා භාවනා මාර්ග මත කරගැනීම ධර්ම ආબોධ කරගන්නට සෑම දෙනාට රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා ආයුරාරෝග්‍ය සම්පන්න ලැබේවා කෙලවරේ සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවත් වේවා ත්‍යාපි මෛත්‍රීන් ආශිංසක ප්‍රාර්ථනා කරමි ඊළඟ වැඩ සටහන ප්‍රධාන නගරී කපි පවරමි සූමම විහරණය බෞද්ධ භෞතික ජීවිතය සම්පූර්ණ කරන ජීවිතයේ සම්පූර්ණ වෙන ලැබෙන අනුස්මරණයේ සිට විශේෂ ධර්ම සාකච්ඡාවක් යොමු කරන්නේ වෙන ධර්ම සාකච්ඡාවක් විහරණයේ පූජපද නාමයේ අධිගම්ම සම්මිතන මහන්සිය අසමි ලබන පසුතික ප්‍රවේදනයේ ශාස්ත්‍රීය ධර්ම දේශනාවේ මානසික වෙන ධර්ම සාකච්ඡාවට උදව් කරන සමාජීය